සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ කුද්දක නිකායේ ඉති උත්තක පාළියේන සුචරිත සූත්‍රය. මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ යහපත් චරිතයක තියෙන ලක්ෂණ. ඒ මොනවද? තියෙනමානේ භික්ඛවේ සුචරිතානේ යහපත් චරයාවන් තුනක් තියෙනවා. මොනවද? කාය සුචරිතං, වාචී සුචරිතං, මනෝ සුචරිතං. කයින් සිදු කරන යහපත් දේ, වචනෙන් සිදු කරන යහපත් දේ, මනසෙන් සිදු කරන යහපත් දේ. මෙන්න මේ ගැන අප අවධානය යොමු කරන්නේ ධර්ම ශ්‍රවණය කරලා ඇතිවන අවබෝධය සමග. අපේ මනස තමයි සිදු කරන හැම දෙයකම මුල් වන්නේ. යම් කිසි කෙනෙක් හිත පිරිසිදු යමක් කළොතින් ඔහුට දුක් විපාක විඳින සිද්ධ වෙනවා. යම් කිසි කෙනෙක් හිත පිරිසිදු යමක් කළොතින් ඔහුට සැප විපාක ලැබෙනවා කියන මෙන්න මේ විශ්වාසයේ මුලදීම ලැබෙනවා. අන්න ඒ විශ්වාසය සමගම ඔහු කාය දුෂ්චරිතයෙන් වෙන් වෙලා කයින් සුචරිතවත් දේවල් සිදු කරනවා. වාචී දුෂ්චරිතයෙන් වෙන් වෙලා වචනෙන් යහපත් දේවල් කරනවා. මනෝ දුෂ්චරිතයෙන් වෙන් වෙලා මනස පිරිසිදු වෙන දේවල් ඔහු සිදු කරනවා. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කල පමණට අප මේ මගට යොමු වෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා, පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා කායේන කම්මං කාදබ්බම්. යමක් කරනකොට නැවත නැවතත් සිහි කරලා එහි ආදීනව ආනිසංස සිහි කරලා එය සිදු කරන්න ඕන. පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා වාචාය කම්මං කාදබ්බම්. වචනෙන් යමක් කියනකොට එහි ස්වභාවය නැවත නැවතත් සිහි කරලා සිදු කරන්න ඕන. පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා මනසා කම්මං කාදබ්බම්. නැවත නැවතත් සිහි කරලයි සිතෙන් සිතන සිතවිලි අපි හිතන්නට ඕන. මෙන්න මේ අවබෝධය සමගම ඔහු කායිකව කටයුතු සිදු කරද්දී ඔහු ප්‍රාණඝාතයෙන් වැළකෙනවා, සොරකමින් වැළකෙනවා, වැරදි කාම සේවනයෙන් වැළකෙනවා. මෙන්න මේ තුنين වැළකෙන අතරේ ඔහු අවියායුද බැහැර කරලා සත්‍යයන් කෙරෙහි මෛත්‍රියෙන් වාසය කරනවා. අනිත්‍යයේ දේපල හොරකම් නොකර අනිත්‍යයේ දේපල සුරක්ෂිත කරනවා. අන් අයගේ ගෘහස්ත ජීවිතවලට බාධා නොකර තමන් සුචරිතවත් ජීවිතයක් ගත කරනවා. මෙන්න මේක තමයි කාය සුචරිතයේ ස්වභාවය. ඊළඟට වාචී සුචරිතය. බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම කියන මේ මිච්ඡා වාචාවෙන් වෙන් වෙලා ඔහු සම්මා වාචාව භාවිත කරනවා, යහපත් වචන කතා කරනවා. ඊළඟට මනෝ සුචරිතයේ විදියට ඔහු අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියන මේ කාරණා තුනෙන් වෙන් වෙලා අනභිජ්ජා කියපු විදියට දැඩි ලෝභය දුරු කරලා අව්‍යාපාද විදියට මෛත්‍රී සහගතව සම්මා දිට්ඨියෙන් වාසය කරනවා. මේ තුන තමයි මනෝ සුචරිතයට ඇති කාරණා. මෙන්න මේ අවබෝධය ලැබීම සමගම ඔහු ක්‍රමයෙන් ධර්මයෙන් ඉදිරියට යනවා. මේ සුචරිතවත් ජීවිත නිසා ඔහු විශේෂයෙන් සුතමේ ප්‍රඥාව ලබාගෙන සම්මා දිට්ඨිය යුක්තව සම්මා සංකල්ප ඇති කරගන්නා කෙනා ඊළඟට ඔහු සම්මා වාචා කම්මන්ත ආජීව කියන මෙන්න මේ සීලස්කන්ධය සම්පූර්ණ කරනවා. සීලස්කන්ධය සම්පූර්ණ කියලා කියන්නේ ඔහු කාය සුචරිතයත් වාචී සුචරිතයත් සම්පූර්ණ කරන කෙනෙක් බවට පත් වෙනවා. එයින් නොනවති ඔහු මනෝ සුචරිතය වෙත පෙළඹෙනවා. ඇයි ඒකට හේතුව? ඔහු දන්නවා මේ සීලය රකින්නේ කුමක් සඳහාද? මේ සීලය විඤ්ඤෝපසතිත සීලයක්. නුවණැත්තන් විසින් ප්‍රශංසා කරපු සමාධි සංවර්ධනික සමාධියට බර වූ සීලයක්. අන්නේ සමාධිය සාක්ෂාත් කිරීම සඳහා ඔහු සිත වඩනවා. සීලේ පටිච්චය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියපු විදියට සීලයෙන් පිහිටියා වූ නුවණ දෙතනැත්තා සුතමේ පඤ්ඤාව තුළින් ඔහු ඊළඟට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ සමාධි ස්කන්ධය සම්පූර්ණ කිරීමට පෙළඹෙනවා. සීලේ ආනිසංස දකින මේ තැනැත්තා ඒ තුළින් තමන්ගේ ජීවිතයේ සතුට, සාර්ථකත්වයේ සැනසීම දකිනකොට ඔහු තව දුරටත් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරමින් හිත සමාධිමත් කරනවා. මෛත්‍රී භාවනාව, පුදුගුණ භාවනාව ආදී මේ සමත කමඨහන් භාවිත කරමින් ඔහු කාමචන්ද ආදී නීවරණ දුරු වෙනකොට විතක්ක විචාර ආදී ඒ ධානාංග වලින් හිත පෝෂණය කරගන්නකොට ඔහු එන්නෙම ආධ්‍යාත්මික සතුට දිනු කරගන්නවා. ඒ ප්‍රතිඵලයක් විදියට ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික අකාලික ගුණ ඔහුගේ ජීවිතය තුළින් ප්‍රකට කරගන්නට අවස්ථාව සැලසෙනවා. මෙන්න මේ ත්‍රිවිධ සුචරිතයෙන් යුක්ත කෙනා අකත්වා අකුසලං කම්මං කත්වා අනකුසලං බහුම් කායස්ස බෙහෙදා සප්පඤ්ඤෝ සග්ගංසෝ උපපඤ්ඤති කියපු විදියට ඔහු අකුසල කර්ම නොකර කුසල කර්ම බෙහෙවින් සිදු කරලා ශරීරය අත්හැරපු දවසට මියගියපු දවසට ඒ නුවණැති තැනැත්තා සුගතියක ඉපදෙනවා. ඒ ආකාරයෙන් සුගතියක ඉපදීමට හේතු වන සියලු මානසික වාතාවරණය සකස් කරගෙන ඉන්න මේ තැනැත්තා මේ ජීවිත කාලය තුළදීම වඩාත් ඉහළම මට්ටමට තමන්ගේ හිත දියුණු කිරීම සඳහා අප්‍රමාදීව කටයුතු කරනවා. ඔහු සීලයෙන් නොනවති, සමාධියනොත් නොනවති, ආරස්මංගික මාර්ගයේ කරුණු තවදුරටත් සම්පාදනය කරගන්නවා. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් දුකේ හට ගැනීම හා නිරෝධය තේරුම් ගන්නා වූ මේ සත්පුරුෂ තැනැත්තා දකිනවා ඇස්කන්නාසාද ඉන්ද්‍රිය වලට රූපාදී අරමුණු පතිතවීමේදී සිද්ධවන්නේ කුමක්ද? එහිදී අවිද්‍යාසාගතව හිටියොත් බාහිර රූපේ හිත බැසගෙන දුක් විඳින සිදු වෙන බවත් ඇස්කන්නාසාද ඉන්ද්‍රිය වලට රූපාදී අරමුණු පතිතවීමේදී හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වන මේ හේතුඵල ධම දකිනකොට ඔහු ඇසෙන් දකින රූපය තේරුම් ගන්න මොහොත රූපේ නිරුද්ධ වෙච්ච ස්ථානයක මනෝවිඥානයේ ක්‍රියාකාරීත්වයේ බව තේරුම් ගන්නකොට නිරතුරුවම මේ සති සමාධි ප්‍රඥා ඔස්සේ සිය ජීවිතය සම්පූර්ණයෙන්ම මෙහෙවලා කටයුතු කරනවා. ඔහුට ලැබෙන හැම විවේකී මොහොතකම තමන්ගේ සීලය සිහිපත් කරමින් සමාධි අරමුණක් භාවිත කරමින් ඒ සමාධිමත් වන හැම මොහොතකම අසනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍ය ආදී වශයෙන් හේතුඵල ධම හෝ නුවණින් දකිනවා. ඒ විතරක් නෙවෙයි, එය තේරුම් ගන්න මනෝවිඥාන අවස්ථාව මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඥාන කියන අවස්ථාවත් හේතු ඇති කලී හටගෙන හේතු නිරෝධෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙන බව ඔහු මනවින් තේරුම් ගන්නවා. මෙන්න මේ ආධ්‍යාත්මික ගමනේ දිනෙන් දින ඉහළට යන්න යන්න ඔහු මේ කාය, වචී, මනෝ කියන මේ සුචරිතය වඩාත් විස්තර කරගන්නවා. ඔහුගේ අතින් කිසිදු කාය දුෂ්චරිතයක් නොවන විදියට උපරිම ලෙස තමන්ගේ සීලය තුල ස්ථාපිත වෙනවා. ඒ විතරක් නෙවෙයි, වචනෙන් සිදුවන වැරදි වලින් සම්පූර්ණ නිදහස් වෙලා ඔහු වාචික මන සංවරයකට සුචරිතයකට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, සිතවිලි මාත්‍රයකින්වත් අකුසලයක් නොවන විදියට දැඩි ලෝභය සහ ද්වේෂය හැකිතාක් ඔහු දුරු කරගන්නවා. ඒ සඳහා ඔහුට චිත්ත සමාධිය හේතු වෙනවා. අන්නේ චිත්ත සමාධියම භාවිත කරමින් ඔහු මිච්ඡා දිට්ඨියක් ඇති නොවන විදියට, අවිද්‍යාව නැත්තම් මොහය ඇති නොවන විදියට මේ ඇස කන නාස ආදී ඉන්ද්‍රිය රූපාදී අරමුණු රූප වේදනාදී ස්කන්ධ පංචකය චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී මේ අටලොස් ධාතු මේ සියල්ලක්ම හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධ වෙන ආකාරය දැකෙමින් අනිත්‍ය දැකෙමින් උද්‍යබ්බේගාමිනී පඤ්ඤාව දිනන ආකාරයට ඔහු අඛණ්ඩව කටයුතු කරමින් ඔහු ලබාගත් මේ කාය සුචරිතය, වාචී සුචරිතය, මනෝ සුචරිතය වඩ වඩාත්ම දිනු කරගනිමින් ඒ ස්ථාවර කරගනිමින් සංසාරික ජීවිතයත් සුගතිගාමී කරගෙන ඒ සසර ජීවිතෙන් ඉක්මෙන පටිසම්පාදයේ නිදහසන මාර්ගය තුළටත් පිවිසලා සසර දුකේම නිදහසනට කටයුතු කරනවා. ඉතින් මේ සුචරිත සූත්‍රයම භාවිත කරමින් අප දිනෙන් ත්‍රිවිධ සුචරිතයෙන් යුක්ත වෙන ගමන් ආධ්‍යාත්මික විහිළට ගිහිල්ලා අපේ හිත රාග, දෝස, මෝහ කියන මේ ත්‍රිවිධ අකුසල් වලින්ම සපුරාම දුර වෙනට අදිස්ථාන කරගනිමු. ඒ සඳහා මේ ධර්ම දේශනාවත් ඔබ අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.